බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නමස්කාරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද සන්ධ්‍යා යාමේහි මේ වෙන්චුරා තපෝවන බාන මධ්‍යස්ථානට රැස්වෙච්ච පින්තුන් බලාපොරොත්තු වන්නේ වස් කාලයේ සිදු කෙරෙන විශේෂ ධර්ම දේශනාවකට සමන් දෙන්නටයි. ඊට පළමුවෙන් පින්තුනි මහ ශ්‍රද්ධාවෙන් සූදානම් කොට තියෙන මේ මල් පාන ආදී නියුත් සීල පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්තුනි මේක අපි චාරිත්‍රයක් විදිහට කළාට මේ බුද්ධ වන්දනා මේ කියන එක පින්කමක් විතරක් නෙවෙයි, මේක භාවනා කමඨානක්, බුද්ධානුස්සති භාවනාව. ඉතින් මේක බුදුදහමේ සඳහන් වෙන ප්‍රධාන භාවනා කමඨාන 40 අතුරෙන් එක භාවනාවක් තමයි බුද්ධානුස්සති කියලා කියන්නේ. ඉතින් මේක සරල දෙයක් නෙවෙයි, ඉතාම ඉහළ කුසලයක්. බුදුහාඳුරන්ගේ බුදුගුණ ගැන අපේ හිතේ ප්‍රසාදය ඇති කරගෙන ඒ බුදුගුණ තුළම හිත තියාගෙන එයින් අපේ හිත සමාධිමත් කරන තැන්පත් කරන අවස්ථාවක් තමයි බුද්ධ වන්දනාමය බුද්ධ පූජාමය අවස්ථාව. ඉතින් හොඳට හිත පිහිටුවා ගන්න, ඔබ මේ දෑතින් සෝදානම් කරපු මල් පහන් ගිලන් පාසාදීන් මේ සීල පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහන් ආදී උතුම් බුදුගුණ වෙනුවෙන් පූජා කරමු, පූජා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් වන්දනා කරමු. Dear friends in Dhamma, now we are going to offer these items to the Supreme Buddha's Noble Qualities. You know, our spiritual teacher, the Supreme Buddha, developed his mind to the maximum level with compassion and wisdom. When we offer something to the Supreme Buddha, we think about his noble qualities. Itipiso Bhagava Arahan, such indeed the exalted one, worthy, Samma Sambuddho, supremely enlightened, Vijayacharana Sampanno, endowed with knowledge and conduct, Sugato, well-born, Lokavidu, knower of the world, Anuttaro Puris Dhamma Sarathi, incomparable trainer of persons to be tamed, සත්තා දේව මනුස්සානම් the supreme teacher of gods and men buddha enlightened and bhagava exalted thinking these noble qualities of the supreme buddha now we are going to offer these all items flowers candles drinks incense and other items to the supreme buddha's noble qualities contemplating on his qualities namo tassa bhagavato arahato sammā sambuddhassa namo tassa bhagavato arahato sammā sambuddhassa namo tassa bhagavato arahato sammā sambuddhassa itepeso bhagava arham sammā sambuddho viññācarana sampanno sugato lokavidu anuttaro purisa dhamma sārati sattā deva manussānam buddho bhagavāti buddhaṁ jīvita pariyantaṁ saranaṁ gacchāmi vandāmi cetiyaṁ sambhataṇe sukhatitthitaṁ sāreṛikha dhātu mahāṁ buddha-rūpaṁ sakalaṁ sadā vanna-gandha guṇopetaṁ etaṁ kusuma-santatin pūjayāmi munindassa siripāda saroruhe pūjemi buddhaṁ kusumenanena punyena metena labhāmi mokkha uppanmilāyāti yathāyida kāyo tathāyāti vināsa bhāvan adhivāse kuno bhante පානියම් පරිකප්පිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේතුනෝ බන්තේ ගිලාන පංචයන් ඉමං අනුකම්පන්නුපාද පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරිමානි ව්‍යග්ගපද්ද ධම්මානි ဣත්ත ධම්ම සුඛාය හිතාය සංවත්තන්ති කතමේ චත්තාරෝ උට්ඨාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්තතා සමජීවිකතාති ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්තුනි ඉතින් හාමුදුරුවෝ මුලදී සඳහන් කර විදියට අපේ සූතදර හාමුදුරුවෝ අපට ශ්‍රී ලංකාවේදී ඉගැන්නුවා 1996 වර්ෂයේදී අපි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙච්ච අවස්ථාවේදී මම හිතන අපේ එක පන්තිවල හිටපු සුරංගනේත එකට අපි වාක්විද්‍යාව හැදෑරුවා හාමුදුරන්ගෙන් ඉතින් ඊට පස්සේ පශ්චාත්වාදී හදාරණ කාලයේ හාමුදුරන්ට අපට හාමුදුර අපට ඉගැන්නුවා ඉතින් ඒ ගැනත් අපි කෘතවේදීත්වයෙන් සිහිපත් කරමින් මේ ධර්ම දේශනාව අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා ඉතින් පින්තුනි බුදුහාමුදුරු ඉතාම වැදගත් කාරණයක් දේශනා කළා සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ බවං හෝති ධම්මදේශී පරාභවෝ අහලා තියෙනව නේද පරාභව සූත්‍රෙන්නේ බුදුහාමුදුරු දේශනා කරනවා දීනු වෙන කෙනත් පිරිහෙන කෙනත් බලාගන්න ලේසියි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ආර්ථික වශයෙන් කියලා ආර්ථික වශයෙන් විතරක් නෙවෙයි ආධ්‍යාත්මික වශයෙන් මානසික සුවයෙන් කෙනෙක් දිනු වෙනවාද පිරිහෙනවාද කියලා බලාගන්න එක ලෙහෙසි කියලා කොහොමද බලාගන්නේ ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සේ පරාභව යම්කිසි කෙනෙක් ධර්මයට කැමති නම් එයා දිනු වෙන කෙනෙක් යම්කිසි කෙනෙක් ධර්මයට අකමැති නම් ද්වේෂ කරනවා නම් එයා පිරිහෙන කෙනෙක් කියලා බුදුහාමර දේශනා කළා සමනානුත්තරිය කියලා කාරණයක් අපේ දේශවන් වලින් අහන වැදගත්ම දේ මොකද්ද කියලා ඒ තමයි මේ තථාගත ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීම මුළු කල්පයක් තුළ ලෝකයට ලැබෙන අලුත්ම නැවුම්ම දේ තමයි තථාගත ධර්මය කියලා කියන්නේ ඉතින් අන්නේ ධර්මයේ සොයාගෙන වර්තමානයේ බොහෝ දිනක වේගෙන් ගමන් කරන කාලයක තමයි අපි ඉන්නේ ඇතැමිට උපතින් බෞද්ධ වෙච්චා හිතන්නේ මේ දහමෝනි විස්රාම ගියාට පස්සේ පිනක් දහමක් කරගෙන මලක් පහනක් පූජා කරලා පරලෝ හොඳ දැනකට යන්න කියලා නේද ඒක තමයි සාමාන්‍යයෙන් අපි හිතන්නේ නමුත් වෙනුතුනේ ඊට වඩා ගැඹුරු දෙයක් මේ දහම තුළ තියෙනවා අපේ ජීවිතේ හරියට අයිස්බර්ග් එකක් වගේ අයිස්බර්ග් එකෙන් උඩට පේන ටිකයි වතුරෙන් යට අයිස්බර්ග් එකේ ලොකු කොටසක් තියෙනවා අන්නේ වගේ තමයි අපේ ජීවිත කියලා කියන්නේ. අපේ ජීවිතය අපට පේන අපේ දරුවන්, දෙමව්පියන්, රැකියාව, උපාධිය, නිවස, වාහනය, අම්මා තාත්තා මේ දේවල් ටික හරියට අර අයිස්බර්ග් එකෙන් උඩ තියෙන කෑල්ල. අයිස්බර්ග් එකෙන් යට තියෙන මොකද්ද? යට තියෙන අපි කරපු කර්ම ශක්තිය. මේ ආත්ම භාවයේදී සසරේදී අපි කරපු කුසල කර්ම ශක්තිය තමයි අයිස්බර්ග් එකෙන් යට තියෙන්නේ. බොහෝ දෙනෙක්ගේ ලක්ෂණය මේ යට කොටස ගැන කිසිම අවධානයක් නැහැ. අර උඩ ටිකත් එක සෙල්ලම් කර කර ඉන්නවා. අද දින සෙල්ලම් කර කර ඉන හිට දවසේ බරපතල රෝගයක් ඇඟේ තියෙනවා. අද දවසේ අනිත්‍යයත් එක්ක සාමාන්‍ය විනෝදයෙන් ගත කරනවා හෙට වෙන දවසේ අපි ඇඳට. ඇතැම්මිට හෙට වෙන දවසේ අපි මිය ගිහිල්ලා. ඇයි ඒකට හේතුව මෙන්න මේ අයිස්බර්ග් එකෙන් යට කොටස ගැන අවධානය යොමු කර නොගෙන එතනින්ට වෙන්න තියෙන ඩැමේජ් එක කලින්ම ඒකෙන් ඒකට ප්‍රතිකාරම නොකිරීම නිසාම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා අපි ඒකට කියන්නේ සයිකික් එනර්ජිස් කියලා වෙන බුද්ධට එන එන්ලයිට්මන්ඩ් He received some spiritual energies, psychic energies. එන් එකක් තමයි චුතුප්පාති ඥානය. ඒ කියන්නේ සත්වයේ ඒකාත්ම භාවයක ඉඳලා එතනින් චුත වෙලා නැවත ආත්ම භාවයක ඉපදෙන ආකාරය හොඳට බුදුහාමුදුර දැක්කා. දැකපු ගමන් බුදුහාමුදුර ලොකු අනුකම්පාවක් ඇති වුණා ලෝකයේ ගැන. ඇයි අනුකම්පාවක් ඇති වුණේ? මරණයටපත් වෙන බොහෝ දෙනෙක් කොහෙද යන්නේ? පහළ තැන්වල ඉපදෙන්නේ. දුගතිගාමී තැන්වල. මෙන්න මේක දැකලා ලොකු සංවේගයක් හටගත්ත බුදුරජාන් වහන්සේට. ලෝකේ ජනගහණය කොච්චර ඉන්නවද? ලෝකේ මිනිස්සු ජනගහණය කොච්චර ඉන්නවද? බිලියන 7ක් ඉන්නවා. කෝටි 70ක් ඉන්නවා. කෝටි 800ක්. දවසට ලෝකේ කී දෙනෙක් ඉපදෙනවද? දවසකට ලෝකේ ලක්ෂ 2ක් ඉපදෙනවා. මිනිස්සයන්. දවසට කී දෙනෙක් මියනවද? ලක්ෂයක් දෙනා මියනවා. අපි දවසට කී වතාවක් හුස්ම ඉහලට පහලට ගන්නවද? මේ මොනවද ඉගෙන ගන්නෙ? ඈ කොලේජස් යනවා, ඉස්කෝලවල යනවා නේද? යුනිවර්සිටි යනවා, යාළුවොත් එක්ක සාකච්ඡා කරනවා, මොනවද දේවල් කරනවා නේද? සාමාන්‍ය නිරෝගී කෙනෙක් දවසට 22000 වාරයක් විතර හුස්ම ඉහලට පහලට ගන්නවා. එතකොට පින්නතුනි අපේ හුස්මක් අරගෙන හුස්මක් පහලට දානකොට ලෝකේ 4 දෙනෙක් 5 දෙනෙක් වගේ ප්‍රමාණයක් මේ යනවා මිනිසයා. එක හුස්මක් අරගෙන එක හුස්මක් පිට කරනකොට ලෝකේ 4 දෙනෙක් මිය ගිහිලා මිනිසයා. සත්තු නෙවෙයි. එතකොට ඒ මිය යන සත්තුන්ගෙන් බොහෝ දෙනෙක් මිනිසයන්ගෙන් ඉපදෙන්නේ කොහෙද? ඉපදෙන්නේ මිනිස් ලෝකෙට පල්ලෙහ ස්ථානවල අපාගත තැන්වල. ඒනුත් වැඩි දෙනෙක් යන්නේ කොයි ලෝකයටද? പ്രേත ලෝකයට. නිරයට යන අයඩුයි. പ്രേත ලෝකයට යන්නේ. ඇයි പ്രേත ලෝකෙ ඉපදෙන්නේ? പ്രേත ලෝකෙ ඉපදෙන්න ප්‍රධානතම හේතුව තමයි දැඩි ලෝභය කියන එක, ග්‍රීඩ් කියන එක. කුමක් සඳහා ලෝභකම් කළද? වෙනත් අයගේ ධනියටද? නැහැ, තමන්ගේම ධනියට, තමන්ගේම දරුවන්ට, තමන්ගේම නිවසට ආසා කරලා ඒ තැන්වලම බොහෝ දෙනෙක් මිය ගිහි ලිපදෙනවා. මේක තමයි අනතුරු පිනතුනි. මෙන්න මේ අනතුරු දිහා දැකලා තමයි බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා ලෝකෙට ධර්ම දේශනා කරේ ලොකු කරුණාවකින්. අපි බොහෝ විට අපේ දරුවන්ට, ඥාතීන්ට, හිතවතුන්ට අපි උදව් කරන්නේ එක්කෝ ඉගෙන ගන්න උදව් කරනවා, ඇඳුම් පැළඳුම් ටිකකින් උදව් කරනවා, කෑම බීම, බෙහෙත්, නිවාස ආදී උදව් කරනවා. ඒව හොඳයි, ඒව පින්කම්. නමුත් වෙනතුනීට වඩා අපි උදව් කරන ඕන තැනක් තියෙන මිනිස්සුන්ට. ඒ මොකද්ද? ඒ තමයි මිනිස්සු දුගතිගාමී වීමෙන් වළක්වන විදියට හරියට මාර්ගය කියලා දෙන්නවා. ඇත්තටම අපි අනිත්‍ය ගැන කරුණාවන්ත නම් මේක තමයි කරන්නේ. ඉස්සෙල්ලාම තමන් හරියට තේරුම් ගන්න ඕන අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙන්න නම් මොකද කරන්න ඕනේ කියලා. ඊළඟ තමන්ගේ ඉතාම ළඟම ඥාතීන් වැඩිහිටි වෙන්නත් පුළුවන්, බාල වෙන්නත් පුළුවන්, කමන්නේ කාට හරි. මොකද තමන්ගේ දරුවන් තමන්ගේ වයසින් අඩු අය වුණත් තමන්ට කලින් මියන්න පුළුවන්. ඒ නිසා මියන අය දුගතියට නොවැටෙන විදියට ඉක්මනටම සුගතිගාමී වෙන මාර්ගය කියනවා. හැකි ඉක්මනින් කරන්න ඕනේ. ඒකට තමන් පළමුවෙන්ම ඉන්ෂුරන්ස් එක දාගෙන ඉන්නවා. නැත්නම් අනිතර කියන දෙයක් නෑ. යම් කිසි කෙනෙක්ෙන් අහුවොතින් ඔබ සුගතිගාමී වෙන්න ඇත්තටම දේවල් කරගෙනද? ඔබ මිය ගියොතින් අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙනවාද කියලා අහුවොතින් ඔබට එම පුළුවන් සාතිකයක් දෙන්න. ඔබ දන්නවද මිය ගියාට පස්සේ අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙන නම් මොකද කරන්න ඕන කියලා? කෙනෙකුට කියන්න පුළුවන් සෝවන් වෙන්න ඕන කියලා. එච්චරම දුරට නේ මං අහන්නේ. සාමාන්‍ය මට්ටමින් ලෞකික කුසලිය තුල ඉඳලා මරණයෙන් පස්සේ අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙන්න කල යුතු දේවල් ටික ගැන බුදුදහමෙන් කියලා තියෙනවා. මොනවද? ඔව්. ඒ තමයි පංචශීලයේ ආරක්ෂා කිරීමත්, ඒ වගේම තෙරුවන් සරණ යාමත්. ඇතැම් විට මෙතන බෞද්ධ වෙන කෙනෙක් වුණත් ඉන්න පුළුවන්, කමක් නැහැ. හැබැයි ඔබ අනිවාර්යයෙන්ම පංචශීලය රකින්නවා නම් ඔබට ලොකු ඉන්ෂුරන්ස් එකක් ඒක. ඔබ දුගතිගාමි වෙන්නේ නැහැ කියලා. තෙරුවන් සරණ ගියපු කෙනෙක් නම් ඔබ බුදුහාමුදුර ධර්මයේ සංඝයා සරණ ගිහිල් ඉන්නවා නම්. හැබැයි බුද්ධාන් සරණ ගච්ඡාන් කියවට විතර බුදුන් සරණ යන්නේ නැහැ. ඒක අර ගායකයොත් කියනවනේ නේද? සමහර අන්‍ය ආගමික ගායකයොත් බුද්ධාන් සරණ ගච්ඡාන් කියලා කියනවා. එහෙම කිව්වා කියලා බුදුන් සරණ ගියා වෙන්නේ නැහැ. කොහොමද තමන් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියා කියලා බලාගන්නේ? දවසට වැඩි වාර ගානක් මේ තෙරුවන් තමට මතක් වෙනට ඕන. බුදුහාඳුරන්ගේ බුදුගුණ තමට සිහිපත් වෙනට ඕන. ධර්මය ගැන සිහිපත් වෙනට ඕන. සරුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා, විසාකාව, බන්දුල මල්ලිකාව, අනාථපිණ්ඩික සිටුතුමා, චිත්ත ගෘහපති වගේ අය ඔබට මතක් වෙනට ඕන. එහෙම ඔබට දවසට වැඩිපුර වාර ගානක් මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සිහිපත් වෙනවා නම් ඔබේ හිත කොයි වගේද? ඔබේ හිත මලක් වගේ. ඔබේ මුහුණත් මලක් වගේ යනවා. ඔබ පංචශීල රකින්නවා නම් ඔබට කොයිතරම් රැකවරණයක්ද? දැන් අපි බොහෝ විට කියන්නේ අපි පංචශීල රකින්නවා කියලානේ. ඇත්තට මොකද වෙන්නේ? පංචශීල විසින් අපිව ආරක්ෂා කරනවා. ධම්මෝහවේ රැකති ධම්මචාරින් කියලා එකයි. He who practices dhamma is protected by the dhamma. පින්වතුනි බලන්න යම්කිසි කෙනෙක් දිවිහිමියෙන්ම කාමේ වරදව හැසිරෙන්නේ නැහැ කියලා අපි දන්නවනම්, බොරු කියන්නේ නැහැ කියලා දන්නවනම්, සොරකම් කරන්නේ නැහැ කියලා දන්නවනම්, අපේ යාළුවෙක් මොනවද? සොරකම් කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, කාමේ වරදව හැසිරෙන්නේ නැහැ කියලා අපි දන්නවනම් 100%ක් අපිට ඒක නා ගැන කොයි වගේ විශ්වාසයක් හටගන්නේ? ඈ එදාට තමයි අපි හොඳට මෙයාට ඈ සිප වැනඳ ගන්න හග් එකක් දෙන්නේ. දැන් හග් එකක් දෙන්නත් බයයි ඇත්තෙන්. පිනුතුනේ එදා අපි යාව බදා ගන්නවා යාට. එදාට මේ තුන ආරක්ෂා කරන්න පුළුවන්. අපේ ගෙදර දරුව ටික ඕනම වෙලාවක ගෙදර තියලා යන්න පුළුවන්. අපේ ගෙදර යතුරු ටික, සල්ලි ටික ඕන වෙලාවක ගෙදර තියලා යන්න පුළුවන්. අපට බයක් නැහැ. පංචශීලයෙන් තුනක් රැක්කහම මේ මොනවද? සොරකම් කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, කනවදා හැසිරෙන්නේ නැහැ කියලා අපි දන්නවනම් 100%ක් නම් කිසි කෙනෙක්. ඒක නැගෙන කොච්චර හදවතේ ගෞරවයද තියන්නේ අපට. අපිට කිසිම බයක් සයක් ඒක නැගෙන නැහැ. කවදාහොත් වැරදි බැල්මක් ඒක නැගෙන අපි හෙලන්නේ නැහැ. එතකොට මේ පහම ආරක්ෂා කරන කොහොමද වෙන්නේ? අටක් ආරක්ෂා කරොතින්, 10ක් ආරක්ෂා කරොතින්, උපසම්දා සීල ආරක්ෂා කරොතින්. එනතුනේ මේ මානව දහමල පදනම තමයි පංච සීලය කියලා කියන්නේ. උපරිම ලෙස උත්සාහ කරන තමන්ගේ නිවසේහි විශේෂයෙන් දරුවන්ගෙන දෙමොපිය හැටියට ඔබ මේ පංච සීලය හොඳට රකින්න අවංකව. අපි දන්නේ සමහර අය ඉන්නවා නෝන මහත්තයා වැඩට ගිහිල්ලා ඔබ වෙනත් තැනක ගිහිල්ලා පරක්කු වෙනවා කියලා කවදාද ගේද ප්‍රශ්න නැහැ. සල්ලි ටික නැතුණා කියලා ප්‍රශ්නයක් නැහැ. දෙන්නට දෙන්න අන්‍යෝන වශයෙන් විශ්වාසවන්තයි. ෆෝන් එක තමන්ගේ ෆෝන් එක වෙන කෙනෙක් බලන්නේ නැහැ. බැලුවත් යට ගැටලුවක් නැහැ. ෆෝන් එක දාලා ඕන කරන කියනවා යා. සමහර අය බය ෆෝන් එක දාලා යන වෙනත් කෙනෙක් අරගනී කියලා. පින්නතුණී මේ වගේ ධර්මය තුළින් විශ්වාසනීයත්වයක් ඇති වුණොතින් අපට මේ ජීවිතය කොච්චර ලස්සන වෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුඤ්ඤාවිසඳ සූත්‍රයේදී මහා පිංගුල්පත් අටක් ගැන. නිතරම පිං වැගිරෙන පුණ්‍ය ගංගා අටක් ගැන. මොනවද? බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම්, ධර්මයේ සරණ ගියා නම්, සංඝයා සරණ ගියා නම්, පාණාතිපාතා පටිවිරතෝ හෝති, ප්‍රාණඝාතින් වැළකෙනවා නම්, ඒ වගේම අදින්නාදානා පටිවිරතෝ හෝති, සොරකම් කිරීමෙන් වැළකෙනවා නම්, කාමයේ සුමිච්ඡාචාරා පටිවිරතෝ හෝති. කාමයේ වර්ධව හැසිරීමෙන් වෙන් වෙනවනම්. මුසාවාදා පටිවිරතෝ හෝති. බොරු කීමෙන් වැළකෙනවනම්. සුරාමේරේ මජ්ජපමා දට්ඨාන පටිවිරතෝ හෝති. රහමෙර පාණෙන් වැළකෙනවනම්. මෙන්න මේ කරුණ වට තමන්ගේ ළඟ ස්ථාවරව තියෙනවනම් කිසිසේත්ම ජීවිතේ බය වෙන දෙයක් නෑ. මේක මහා පිං උල්පත් අටක් නිතරම දලන කෙනෙක් බවට පත් වෙනවා. හැමදාම පිං වැඩෙන කෙනෙක් කියන්නේ. ඒ තරක් නෙවෙයි ජීවිතයේ ඕනෑම අවස්ථාවක ඉතාම සංකීර්ණ අවස්ථාවකදී මරණයට පත් වුණත් ඒ තැනැත්තා දුගතිගාමි වෙන්නේ නැහැ කියලා. මේක පිළිතුරු ලොකු ජීවිතේ තියෙන සාහිතිය. මේ සාහිතිය අපි අනිවාර්යයෙන්ම ලබා ගන්නවා. තිනොතින අපි අවුරුදු 100ක් ඉතාම ශස්ත්‍රීයව නිරෝගීව ජීවත් වුණත් ප්‍රතිඵලයක් නැහැ මරණයෙන් පස්සේ අසාර්ථක වුණොත්. ඒ නිසා ජීවත් වෙන කාලේ හැකි ඉක්මනින් මෙන්න මේ කරුණ වටෙන් තමන් ස්ථාවර වෙන්න. මේක මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන එක විතරක් නෙවෙයි. ඉගෙන ගන්න කෙනෙක් නම් අධ්‍යාපනය සාර්ථක වෙනවා, ගෙදර සමගිය දියුණු වෙනවා, නිරෝගී වෙනවා, ලස්සන වෙනවා, අනිත් පැත්ත එක සමගියෙන් ඉන්නවා, කවුරු ගැනවත් අමනාපයෙන් මුහුණ බලන්නේ නැහැ. තමන්ගේම සහෝදරත්වෙන් දරුවෝ වගේ හැමදෙනාම කෙරෙහි බලන්නට මනස හුරු වෙනවා. ලොකු සැහැල්ලුවක් ජීවිතයක් තියෙනවා මේකේ. පින්නතිනේ මෙන්න මේ ගමන් මගේ ටිකෙන් ටික බුදුහාමුදුරෝ දේශනා කරනවා ධර්මයෙන් ගැඹුරට යන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරියට සාගරයක් වගේ. ඒක ටිකෙන් ටික ගැඹුරට යන්නේ. දිනක් ව්‍යග්ගපද්ද කියලා දීඝජාන කෝලිය කියලා තරුණේ බුදුරජාණන් වහන්සේ වෙත ආවා. ඇවිල්ලා උන්වහන්සේගෙන් අහනවා, බුදුහාමුදුරනේ අපි මල් මාලා දරන අය, සුවඳ විලවුන් දරන අය, දරුවන් පෝෂණය කරන අය, ගෘහස්ත ජීවිත ගත කරන අය අපි. ඒ අය හැටියට අපේ මෙලව ජීවිතය සාර්ථක කරගන්නටත් පරලෝ ජීවිතය සාර්ථක කරගන්නටත් අපි මොනවද කරන්න ඕන කියලා. පරලෝ ජීවිතය සාර්ථක වෙන කලින් මේ අහන්නේ ස්වාමීනි, මේ ජීවිතය සාර්ථක වෙන්න අපි මොකද්ද කරන්න ඕන කියලා. බුදුහාඳුරෝ දීඝජාන කෝලියට දේශනා කරනවා කරුණු හතරක් මේ ජීවිතය සාර්ථක කරගන්න හේතු වෙනවා. මොනවද ඒ? උත්තාන සම්පදා, උත්සාහයෙන් වැඩ කිරීම. ආරක්ක සම්පදා, උත්සාහයෙන් හම්බ කරපු දේ ආරක්ෂා කිරීම. කල්යාණ මිත්‍රතා, හොඳ කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම. සමජීවකතා, ආදායමට සරිලන විදිහට වියදම් කිරීම. The accomplishment of determined effort. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, the accomplishment of protection what you earned, and the accomplishment of good association, the accomplishment of balanced livelihood. ආදායමට සරලම විදිහට වේදන් කිරීම, උත්සාහයෙන් වැඩ කරන්න, මහන්සියෙන් ඉගෙන ගන්න, මහන්සියෙන් හරියම්බ කරන්න, හරියම්බ කරපු දේවල් ආරක්ෂා කරන්න, සතුරන්ගෙන්, රජුන්ගෙන්, ගින්නෙන්, ස්වාභාවික උපද්දරවලින් විනාශ නොවන විදිහට ආරක්ෂා කරගන්න, හොඳ මිතුරන් ආශ්‍රය කරන්න, ආදායමට සරලම විදිහට වේදන් කරන්න. මෙන්න මේකයි මෙලොව ජීවිතයේ සාර්ථකම බුදුහාම දේශනා කළේ. අල කොච්චර ලස්සනට මේ කරුණ දේශනා කරනද බුදුහාමරෝ. දැන් අපි බුදුදහම අහන්න පරක්කු වෙනවා කියලා කියන්නේ අපේ ජීවිතේ සාර්ථක වෙන්න ඉගෙන ගන්න කරුණ අසා දැනගන්නට පරක්කු කරනවා කියන එක. දැන් ස්වාමි භාර්යාවන්ට කොහොමද සලකන්නේ, දරුවන්ට කොහොමද සලකන්නේ කියලා බුදුහාමරෝ දේශනා කළා. වැඩදියක් තියා ගෙදර ස්වාමි පුරුෂයට දේශනා කරනවා තමන්ගේ නෝන මහත්තයා කැමති ඇඳුම් පැනඳුම් කනකර ආභරණ ඒවත් අරන් දෙන්න කියලා. දැන් නෝනලාට ඒව අඩුපාඩුකම් මොන හරි තියෙනවා නම් ඔන්න දැනගන්න මහත්තයා බනහල නැහැ හරියට. හා එතකොට බනහන්න එන පරක් වෙනවා කියන්නේ ඉතින් නාකි වෙන හැරමි කියන කාලෙ තමයි ඒක ගැන අරන් දෙන්නේ. ඊළඟට කියනවා බරියාව පරමාසකා තමන්ගේ විවාහ වෙච්ච කෙනෙකුට තමන්ගේ ගැදරින්න හොඳම මිතුරිය තමයි තමන්ගේ බහරයාව. ඒක මහත්යේ බණේ දීගෙන නොගත්තොත් හිතාගෙන ඉන්නවොත් පිටයි කියලා හොඳම මිතුරිය. ස්වාමි දියණියලත් එහෙමයි, තමන්ගේ හොඳම මිතුරා තමන්ගේ ස්වාමි පුරුෂයා. දරුවන්ට දේශනා කරනවා මාතා මිත්තන් සකාගරේ කියලා. දරුවන්ට ඉන්න හොඳම යහළුව තමන්ගේ අම්මයි තාත්තයි දෙන්න. විවාහ වෙන කලින් විවාහනට පස්සේ තමන්ගේ හොඳම යහළුවා ඉහෙලිය තමයි තමන් විවාහ වෙච්ච කෙනා. යාට තමයි විශ්වාසින් දේවල් කියන්නේ. පින්තුනි මේ වගේ කරුණු රාශියක් බුදුදහම තුළ දේශනා කරනවා. ඒ වගේම කායික නිරෝගීතාවය ඇති කරගන්නේ කොහොමද? හොඳට ඉගෙන ගන්න කොහොමද? රැකිරක්ෂණ ලබන්නේ කොහොමද? සතුටෙන් ඉන්නේ කොහොමද? හැම දෙයක්ම ගැනම බුදුහාඳුරු දේශනා කළා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ ජීවිතය සාර්ථක කරගන්න වගේමයි පරලෝ ජීවිතය සාර්ථක කරගන්න මොකද කරන්න ඕනේ කියලා දේශනා කළා තියෙනවා. ව්‍යාපාර ජහනව දීගණු කොලිය අහනවා ස්වාමීන් මරණයෙන් පස්සේ ජීවිතය සාර්ථක වෙන මොකද කරන්න ඕනේ කියලා. බුදුහාඳුරු කරුණු හතරක් දේශනා කරනවා. සද්ධා සම්පදා, ඡාග සම්පදා, සීල සම්පදා, පඤ්ඤා සම්පදා. හරි තියෙනව නේද? පළවෙනි එක සද්ධා සම්පදා. සද්ධා ඇති කරගන්න බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ගැන සද්ධා ඇති කරගන්න. පරලෝ සුගතිගාම වෙන කැමතින. සීල සම්පදා. හොඳට සිල්වත් වෙන, පංචශීල ආරක්ෂා කරගන්න. ඡාග සම්පදා. පරිත්‍යාගශීලී වෙන්න. පඤ්ඤා සම්පදා. ප්‍රඥාව දිනු කරගන්න. දිනොතිනේ පරලෝ සුගතිගාම වෙන ඉතරක් නෙවෙයි, මේ ජීවිතය මීට වඩා ලස්සන කරගන්න කැමතිනම් මේ ශ්‍රද්ධාව ඇති කරගන්න. නිතරම බුදුහාඳුරන්ගේ බුදුගුණ සිහිපත් කරන්න. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ ආදී මේ ගුණ ටික සීකරන්න. ඒක භාවනාවක්. ධර්මයේ ගුණ සාක්ඛාතෝ සම්දිත්තිකෝ අකාලිකෝ මේ ගුණ ටික සීපත් කරන්න. මෙන්න මේවා තමයි පින්තුනි අර අයිස්බර්ග් එකේ යට කොටස, ඒ ඩැමේජ් එක වළක්ව ගන්න කරන ඕන දේවල්. බහරේදී බුදුරජාණන් වහන්සේගේ කාලේ එක කුමාරයෙක් හිටිය, දවස් 7න් මිය යන හිටියේ. ආයු වඩන කුමාරයා. දවස් 7න් මේ දරුව මිය යන හිටිය බුදුහාඳුර මේක දැනගෙන ස්වාමින් වහන්සේලා දවස් 7ක් මේ දරුවට පිරිත් කිව්වා. පිරිත් කියලා මේ දරුවා ලවා ස්වාමින් වහන්සේලට වැඳෙව්වා. හොඳට වන්දනා කෙරෙව්වා දනගස්සලා. දවස් 7න් මරණයට පත් වෙන හිටිය මේ දරුවා අවුරුදු 120ක් ජීවත් වුණා. දැන් ඇතැම් විට ඔබට දරුවෙම වඳිනකොට ඔබ කියන නෑ නෑ පුතේ කරදර වෙන්න බොහොම ඉස්කෝලේ යන්න කියලා නේ. පාත් වෙනකොටත් කැමති නෑ නේ. පින්නොතිනි කොහොම හරි දරුවන් ලවා වැඩිහිටියන්ට වන්දවන්න. හොඳට දනගස්සලා දරුවන්ට ආදරේ නම්. දරුවන්ගේ කුසලයේ වැඩි වෙනවා ඒත් එක්ක. ආයු වන්නෝ සුඛම් බලං. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායනෝ. නිතර වැඩිහිටියන් අපචායනය කරන, ගරු කරන අයට ආයු වන්න සැප බල වැඩි වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි, තමන් මේත් එක්ක ඉන්නකොට තමන්ගේ කුසලය හුඟා දින වෙනවා. තමන්ට ලෙඩ වෙන්න තියෙනවනම් ඒ ලෙඩ වෙන්න තියෙන අවස්ථා හුඟාක් මගහැරෙනවා. ධනහානි වෙන්න තියෙනවනම්, අනතුරු වෙන්න තියෙනවනම් මේ හුඟා දේවල් වැළකෙනවා මේ තමන්ගේ දැහැමි ජීවිතය නිසා. සද්දා සම්පදා, සීල සම්පදා, හොඳට පංච සීල ආරක්ෂා කරගන්න. එකපාරම පහම බැරි වෙන්න පුළුවන් කමන්නේ. දැනට තමයි එක සීල පදයක් ආරක්ෂා කරන්නේ. අද ඒක හොඳට ලකින්. ලකින ගම හිතන මම හෙට දවසේ කොහොම හරි දෙකක් ආරක්ෂා කරනවා කියලා. හෙට බැලන් ලබන සතිය වෙද්දී මම දෙවෙනි එකක් කොහොම හරි ලකින කියලා ආරක්ෂා කරා. කොහොම ටිකෙන් ටික වැඩි කරගෙන. ඊළඟට ඡාග සම්පදා. තමන්ට පුළුවන් මට්ටමින් දෙයක් පරිත්‍යාග කරන්න. ඉස්සෙල්ලාම තමන්ගේ අම්මා තාත්තට දෙන්න. ඥාතීන්ට අසරණ දරුවන්ට තමන්ගේම පවුලලට කොමක් හෝ දෙයක් දෙන්න. එහෙම දීලා දීලා ටිකක් හුරු වෙන්න. දැන් මෙහි ඉපදිච්ච සමහර අපි දැකලා තියෙන බෞද්ධ නෙවෙයි අබෞද්ධ අය, ගැහණු ළමයි විතරක් නෙවෙයි පිරිමි ළමයි තුත් තමන්ගේ කොණ්ඩේ වැවුනට පස්සේ කොණ්ඩේ කපලා දන් දෙන්න. පිළිකා හැදිච්චයි එයා කොණ්ඩේ කපලා දන් දෙනවා. කොණ්ඩේ වැවෙනකම් බලාගෙන එතනම නිවාඩු කාලවල පිරිම නැවතු කොණ්ඩේ වැවෙන්න දීලා කොණ්ඩේ පරිත්‍යාග කරනවා. පිනුතින අමාරු දේ අපි දෙන්නට ඕන. වැඩිපුරම දෙයක් තමන් පරිහරණය කළ ඉවර වෙච්ච දෙයක් නෙවෙයි. දෙන්න අමාරු දෙයක් දෙන්න ඕන. එතකොට තමයි ඒක කුසලයේ වැඩි. ඒ වගේම පුණ්‍ය ශේෂ්ත්‍රවල දන් දෙන්නට ඕන. අනුත්තරම් පුණ්‍යයක් නැත්නම් ලෝකස්සය කියලා කියනවා. ලෝකයේ අනුත්තර පින්කත විදිහට සලකන්නේ සංඝරත්නය. මේ අපටම දෙන්න කියලා නෙවෙයි මේ කියන්නේ. කොහේ හරි සාංගික දානයක් දෙනව නම් Taman ගිහින් අත ගහන්න ඒකට. කලින් හරි ගිහිල්ලා දානෝපකරණ ටිකක් දීලා එන්න. ආමවාසයෙන් වතුර බෝතල් ටිකක් හරි එකට දීලා එන්න. Tamanගේ ලොකු කුසලයක් වැඩි වෙනවා. මේ හැමදේම කරන්නේ මොකටද? මේ හැමදේම කරන්නේ අර අයිස්බර්ග් එක යට කොටසේ ඩැමේජ් එක අඩු කරගන්න. එහෙම නැත්නම් අපි දන්නේ නැහැ කොයි මොහොතේ ලොකු ඩැමේජ් එකක් මේකට වෙලා එක පාරම ජීවිත කඩා හැලෙනවා. සමහර කෙනාට එකම දරුවා ඉන්නේ. දරුවෙනේ මුළු ජීවිතම කැප ගන්නවා. එමුට අවුරුදු 10ක් 12ක් යනකොට දරුවට ලොකු අනතුරක් වෙනවා. සමහරට දරුවා උපාධියක් අරගෙන පළවෙනි රැකියාවෙන් පළවෙනි බැටුප අරගෙන ට්‍රිප් එකක් යනවා අනතුරකින් මියන. ඔක්කොම ඉවරයි. පින්නතුනේ අපි කලින් ඉඳන්ම ක්‍රමානුකූලව ජීවිතයේ කුසලයේ පැත්තට බර කරගෙන හිටියනම් අපිට හුඟක් දුරට මේ අනුතුරු වළක්ව ගන්න පුළුවන්. සමහර දේවල් වළක්වන්න බැරියවත් තියෙනවා. නමුත් බොහෝ දේවල් පින්නතුනේ වළක්වන්න පුළුවන් අපට. ඒ නිසා නිතරම තමන්ගේ හිත හොඳට පිරිසිදුව තියාගන්න. තමන් මේ වගේ ප්‍රතිඵල තමන්ට ඕන කියලා ප්‍රාර්ථනා කරන්නම අවශ්‍ය නැහැ. ගහකින් ගෙඩියක් මලක් ඕන නම් ගහේ කෙළවරේ අතු වලින් ඇද්දට ගෙඩිවත් මල්වත් එන්නේ නැහැ. තමන් මොකද කරන්න ඕන? ගහේ මුලට පොර ටික, වතුර ටික, පස් ටික ලං කරන්න ඕන. එතකොට ගහේ කෙළවරින් ලස්සනට ගෙඩි ටික මල්ටි ගෙනවා. අපේ ජීවිතේත් ඒ වගේ. මොකද කරන්න ඕන? තමන්ගේ හිත හොඳට පියාගෙන නිතරම හොඳට පරිත්‍යාගශීලී වෙන්න. සිල්වත් වෙන්න. හැකිතාක් මෛත්‍රී භාවනා වඩන්න. මෙච්චර කරන්ති. ප්‍රතිඵල ටික දෙන එක ලස්සනට වෙලාවට ලැබෙනවා තමන්ට. ඇතැමිට මෙහෙම කළා තමන්ට යම් යම් අනුතුරු ජීවිතේ වෙනව නැත්තේ නැහැ. නිතරම කුසලයට බර කෙනෙක් වුණත් ඇතැමිට වාහනය අරගෙන එළියට යනකොටම ගේට්ටුවේ වාහනේ හැප්පෙනවා. අපි ඇතැමිට දුක් වෙනවනේ. මෙච්චර බලන්න මම උදේ බුදුනොත් ඇඳලා මේ කෙරියට බැස්සේ වාහනේ ගේට්ටුවේ මම හැප්පුණා කියලා නේ. ඇත්තටම පිනුතුනේ මොකද මේ වෙන්න තිබ්බේ? වාහනේ පාරට දැම්මා නම් ඇතැමිට කෙනෙක් ගියන්ගේ හැප්පිලා ජීවිත අනුතුරක් වෙන තිබෙන අවස්ථාවක් නේ. අර තමන්ගේ පින විසින් මේක අඩු කළා. පිනුතුනේ අපේ ජීවිත හොඳට මතක තියාගන්න මේ මොහොත වෙනකන් ජීවිතය ආවේ අර අයිස්බර්ග් එකේ යන කොටසට ලොකු ඩැමේජ් එකක් නොවුනේ අපේ මේ කුසලය බලවත් හින්දා. හොඳට කල්පනා කරලා බලන්න ඔබත් එක්ක එක වයසේ එක පන්ති හිටිය යාළුවන්ගෙන් කී දෙනෙක් මේවට මිය ගිහිල්ලා ඇද්ද? කී දෙනෙක් ආබාධිත වෙලා ඇද්ද? කී දෙනෙක් ගෙනල් ළඟම ඥාතීන් දරුවන් අනතුරුවට පත් වෙලා ඇද්ද? ඔබට ඒ ලොකු ඩැමේජ් එකක් ජීවිතේ වුණේ නැහැ. ඇයි එහෙම නොවුනේ? ඔබේ දක්ෂතාවය හින්දද? නෑ, ඔබේ පින නිසා. ඔබ දන්නේවත් නෑ ඒක. ඔබ අනතුරු කීයකින් බේරන්නේද? ඇතැමිට එක මදුරුවෙකුගෙන් ඔබට හානියක් වුණා නම් ඩෙන්ගු වගේ මදුරුවෙකුගෙන් ඔබේ ජීවිතය අද වෙනකොට නෑ. මේ බොහෝ අනතුරු වලින් ඔබ බේර බේර ආවේ මේ කර්ම ශක්තිය විසින්. එනිසා ඉදිරියට මේ අනතුරු වලින් සැලසු ප්‍රමාණයකින් බේරෙන්නට අපි කරන කුසල කර්ම ශක්තිය අපට හේතු වෙනවා. එනිසා පළවෙනි පියර හැටියට උත්සාහයෙන් වැඩ කරන්න, හම්බ කරන දේ ආරක්ෂා කරගන්න, ආදායමට සරලන විදිහට වීදම් කරන්න, හොඳ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න. තමන් ආශ්‍රය කරන කෙනාගෙන් තමයි තමන්ගේ ජීවිතේ තීරණය වෙන්නේ. දැන් කෙනෙක් හඳුනා ගන්නකොට උනත් බලනවනේ නේ. කියනවා කෙනෙක් ගැන බලන්න ඕන නම් එයා කාගේ කරකට අත දාගෙන ඉන්නේ කියලා බලන්න. එයාගේ කකුල් දෙක ළඟ ඉන්නේ කවුද? එයා කරේ තියන් ඉන්නේ කවුද කියලා බලන්න කියලා කියනවා. ඒකෙන් පුද්ගලෙක් මැනගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපි අසුරු කරනගෙන් තමයි අපට ලොකුම බලපෑමක් අපේ ජීවිතේට එන්නේ. හොඳයි අසුරු කරොත්ින් අපි ද්වේගයෙන් හොඳ පැත්තට යනවා. පිරිච්ච පුද්ගලව අසුරු කරොත්ින් අපි ද්වේගයෙන් පිරිහින පැත්තට යනවා. දැන් අපි මේ සඳහන් කළේ සද්ධා සම්පදා, සීල සම්පදා, ඊළඟට ඡාග සම්පදා, පරිත්‍යාග සීලෙ වෙන්න විශේෂයෙන්ම සමාජයක් එක්ක එකට ජීවත් වන අය හැටියට ඔබට ඔබ ගැන අනිත් අය අගයන්නේ ප්‍රධාන වශයෙන් ඔබගේ පරිත්‍යාග සීලත්වය මත. බුදුහාමුදුරන්ගෙන් වරක් කෙනෙක් ප්‍රශ්නයක් අහනවා, කතං මිත්තානි ගන්තදී කියලා. කොහොමද මිතුරන් ජයග්‍රහණය කරන්නේ කියලා. බුදුහාම දේශනා කරන්නේ දදං මිත්තානි ගන්තදී කියලා. දන් දෙන කෙනා මිතුරන් ජයග්‍රහණය කරනවා කියලා. පුළුවන් තරමින් පරිත්‍යාග සීලී වෙන්න. මුලින්ම හොඳ කෑම බීම වලින් පරිත්‍යාග සීලී වෙන්නට ඕන. හොඳම දේවල් දෙන්න. ඇවුම් කෑම, රසවත් වුණු උණුමේ කෑම ඉස්සලා දෙන්න ඕන. පස්සේ හොඳ ඇඳුම්. මේ වගේ දේවල් ආදියෙන් දීලා ඉහෙත්ම ගියාට පස්සේ දානේ ඉහෙළම දානේ තමයි මොකද්ද? ධර්ම දානේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති. ධර්මයෙන් උදව් කරන අනිත්‍යයට. මෙන්න මේ ඔස්සේ යනකොට පිනුත්න අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. දාන සීල ඊළඟට සමය භාවනාව. දවස විනාඩි 5කින් පටන් ගන්න මෛත්‍රී භාවනාව. සීල සත්ව සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරමු. දවස විනාඩි 5 ගානේ අඩමු වශයෙන් මාස 6ක් කළා බලන්න. එක දිගටම කරන්න. ඒ පාට එකෙන් ටික වැඩි කරන්න. විනාඩි 10 කරන්න, 15 කරන්න. තමන්ගේ ජීවිතේ පැහැදිලි වෙනසක් දැක ගන්න පුළුවන්. තමන්ගේ අධ්‍යාපන කටයුතු, රැකිරක්ෂා, දරුවන්ගේ සාර්ථකත්වය, gedara samagiya, බාහිර අයත් එක්ක තියෙන ගැටුම් සාල ප්‍රමාණෙන් වෙනසකට ලක් වෙනවා. මේ අවසාන ප්‍රතිඵලය තමයි මාතා යතා යම් පුත්තන් කියපු විදිහට අම්මා කෙනෙක් තමන්ගේ දරුවා දෙස බලන විදිහට හැම කෙනෙක් දෙසම බලන්නට උරු වෙනවා. මේ ආකාරයට අපිට තියෙනවා නන්නේ අම්මා කෙනෙක් දරුවා දෙස බලන විදිහට අනිත් කෙනා ගැනත් බලන්න පුළුවන් නම් අපේ හිතේ කොයිතරම් හිතේ පීඩණෙන් අඩු වෙන්න පුළුවන්ද අපට? පින්නතුනේ මෛත්‍රිය තියෙන කෙනා මෛත්‍රිය නවතින්නේ නැහැ. එයාට කරුණාවක් තියෙනවා. තමගේ ළඟම ඥාතියන්ට අනතුරක් වේද කියලා නිතර බයෙන් ඉන්නේ. යනතුනේ වරක්ව ගන්න බලනවා. මොකක්ද අනතුර? තමගේ ළඟම ඥාතියන්ට වෙන්න තියෙන අනතුර මොකද්ද? ආ? ලෙඩවීමද? විභාගයේ පෙළීමද? මරණයද? මේ වස්සියාට මඩා පිනතුනි තමන්ගේ ළඟම ඥාතිවරයෙක් නිය ගිහිල්ලා අපායේ ඉපදෙන තියෙන අවස්ථාව. මෙන්න මේකෙන් වළක්වන්න උපරිම යාට උදව් කරන. පිනතුනි කරුණාවක් තියෙනවා, මුදිතා ගුණයක් තියෙනවා, වෙනත් කෙනෙක් දීන වෙනකොට සතුට වෙනවා. තමන් දීන වෙනවා වගේම සතුට වෙනවා යාට. උපේක්ෂාව මදහක් සිතක් ඇති කරගන්න. සමහර දේවල් අපි මෛත්‍රිය දැක්වුවත්, කරුණාව දැක්වුවත්, මුදිතාවෙන් හිටියත් සමහර කෙනෙකුගේ ජීවිතවලට අපට බලපෑමක් කරන්න බෑ යාගේ කර්ම ශක්තිය නිසා. ඒ වගේ වෙලාවකදී මදහත් උපේක්ෂා සාගත වෙන්නේ වෙන කරන්න දෙයක් නෑ. මෙන්න මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ හතර සතර බ්‍රහ්ම විහරණ කියලා කියන. බ්‍රහ්මයා ජීවත් වෙන විදිය මේක ධර්මයේ සඳහන් කරන්නේ සුසුපංවත ජීවාම යේසන්නෝ නත්ති කිංචනං පීති බක්ඛා භවිස්සාම දේවා ආබස්සරා යතා කියලා. සතුටෙන් ජීවත් වෙමු කොහොමද? අරිට ආබස්සර දෙවියන් වගේ කියලා. ආබස්සර කියන්නේ බ්‍රහ්ම ලෝකය. ආබස්ස බ්‍රහ්මයන්ගේ ජීවත් වෙන්න පුළුවන් මෛත්‍රී වඩනවා නම්. මිනිස්සෙක් වගේ නෙවෙයි, දෙවියෙක් වගේ නෙවෙයි, බ්‍රහ්මයෙක් වගේ ජීවත් වෙන්න පුළුවන්. ශාරීරිකව මිනිස් ලෝකේ ඉන්නේ, මානසිකව බ්‍රහ්ම ලෝකේ ඉන්නේ. තිනතිමේ මාර්ගයේ ලස්සනට බුදු දහමේ දක්වලා තියෙනවා. ඒ නිසා අපි මෙච්චර වටිනා දහමක් තියාගෙන පිනතුනේ දුක් විඳින අවශ්‍ය නැහැ. තාම ලස්සනට මේ දහමඟ විස්තර කරලා තියෙනවා. ලෝකේ අනිත්‍යයත් හොඳ දේවල් කරන්නවයි කියලා අපි සාමාන්‍ය ලෝකයේ මිනිසු කරන දේවල්ම කරන්න ඕනේ නැහැ. ඒවත් කරන්න කමන්නේ හෝම්ලස් අයට කැම්ප් ටිකක් දෙන එක ඒවත් කරන්න කමන්නේ. නමුත් ඊට වඩා ගැඹුරු දහමකට යන්නට මේ තථාගත ධර්මයක් අපට මඟ පෙන්වනවා. අන්න එතෙන්ට එන්න. ඒක තමයි අපි බෞද්ධයන් වශයෙන් ලබා ගන්න සීහිලම වාසිය අපට. අනිත් කෙනෙකුට මේ වාසිය නැහැ ජීවිතේ. එනිසා තමයි ඒ සාමාන්‍ය පින්කම් කළ හිත හදාගෙන ඉන්නේ. නමුත් අපි ඊට වඩා ඉහළ තැනකට යනවා. එතකොට සද්ධා සම්පදා, ඡාග සම්පදා, සීල සම්පදා කියලා මේ සම්පත් තුන ඇති කරගෙන ඊළඟට තවත් වැඩගත්ම දේ දේශනා කරනවා පඤ්ඤා සම්පදා කියලා. ඔන්න ඔබේ දක්ෂතාවය බලන්න තියෙන අවස්ථාව. අපි හුඟා කැමතිනේ අපි දක්ෂය කියලා කියන්නේ. අනිත් රට වඩා GPA එක වැඩි නම්, IQ එක වැඩි නම් අපි හිතාගෙන අපි හුඟා දක්ෂය කියලා නේ. බලමු බුදුදහමට අනුව GPA එක මොකද්ද කියලා, IQ එක මොකද්ද කියලා. බුදුදහම IQ නේ කියන්නේ, EQ ගැන කියන්නේ. පින්නතුනි බුදුදහමෙන් කියනවා ඊටාම වැදගත් කාරණයක් පටිසම්භිදා මග්ගයේ සඳහන් වෙනවා. විඥාන චර්යා, අඥාන චර්යා, ඥාන චර්යා කියලා කාරණේ. තලපෙද කණි. ඔය මේක ඊටාම වැදගත් කාරණයක්. විඥාන චර්යා, අඥාන චර්යා, ඥාන චර්යා කියලා කාරණයක්. The behavior of consciousness, the behavior of ignorance, the behavior of wisdom. විඥාන චර්යා කියලා කාරණයක් කියනවා. ඒ කියන්නේ අපේ ඇසෙන් රූපයක් දකිනකොට මුලින්ම ලැබෙන අත්දැකීම. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හයෙන් කිසියම් අරමුණක් ලැබෙනකොට මුලින්ම ලැබෙන එක්ස්පීරියන්ස් එක. ඒක වර්ණ මාත්‍රයක් විතරයි, මුල් එක්ස්පීරියන්ස් එක විතරයි. ඒක සැපක්වත් දුකක්වත් කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. අන්නේකට කියනවා විඥාන චර්යා කියලා. ඒක මුලින් ඇතිවල ඉක්මනටම නිරුද්ධ වෙනවා. ඒක ඊටාම ශනිකයි. අන්නේ මේ මුලින් ඇතිවෙන එක්ස්පීරියන්ස් එක ගැන නොදැන හිටියොත් ඊළඟට ඒ ඇති වෙච්ච එක නිරුද්ධ වීමෙන් හටගන්න සංඥා වේදනා දෙක ගැන අනුවණින් මෙනෙහි කරොතින් අර විඥාන චර්යාව අඥාන චර්යාවකට යනවා. දකින්නකොටම සිහියෙන් නොහිටියොත් මේ ඇති වෙන සත්‍ය නොදැක්කොත් ආ මේ තියෙන වීදුරුවක්, මේ ඉන්නේ අම්මා, මේ ඉන්නේ දුව, මේ තියෙන කොට්ටේ කියලා අපේ බාහිර තුර හිත බැස ගන්න. ඒකට කියන්නේ අඥාන චර්යා කියලා. ඒ වගේම අපි දකින්න දේ ගැන හරිය සිහියෙන් වෙන හිටියොත් මේ ලබන අත්දැකීම තමන්ගේ මනසට සාපේක්ෂව තමන් මේ මොහොතේ ඇති කරගත්තු දෙයක් කියලා දැනගත්තොත් ඒ විඥාන චර්යාව ඥාන චර්යාවකට යනවා. දුක හටගන්නේ. තමන්ගේ ළඟ ඉන්න දරුවා දරුවා කියලා හඳුනාගත්තොත් ඒ කියන්නේ අඥාන චර්යාවකට ගිහිල්ලා. එතකොට දරුවා වෙනස් වෙනකොට, දරුවා විභාගේ තෙල් වෙනකොට ඔක්කොම දුක් ටිකත් එක්කම තවන්ට බාර ගන්න වෙනවා. හරියටම තේරුම් ගත්තොත් මේ දරුවා ඉන්නේ මට සාපේක්ෂව, මටයි දරුවා. දරුවා මට දරුවා වුණාට වෙන කෙනෙකුට එයා දරුවෙක් නෙවෙයි. මෙතන සිංහයෙක් හිටියොත් ඒ සිංහයට ඕක දරුවෙක් නෙවෙයි, යාටයි කාහරයක්. ඒ පුද්ගලයාට සාපේක්ෂව මේ ලෝකය අත්විඳින විදිය වෙනස්. ඒ විතරක් නෙවෙයි එකම පුද්ගලයා වුණත් ඒ ඒ මොහොතට ඒ රූපය ගැන තියෙන අත්දැකීම වෙනස් වෙනවා. දැන් ඔබ ඇසෙන් මේ රූපය දකිනකොට මගේ රූපය දකිනකොට මේ හාමුදුරු කෙනෙක් කියලා හඳුන ගන්නවා. හඳුනාගන්නේ විඥාන චර්යාවෙන් නෙවෙයි ඇත්තෙම. හඳුනාගන්නේ අඥාන චර්යාවෙන්. The behavior of ignorance එකේ. ඒ වගේම එහෙම අනුවණින් හඳුනාගත්තොත් ඊළඟ මොහොතේදී මම බැන්නොත් මොකද වෙන්නේ? ඔබගේ හිතරි දෙන මම වචන කිව්වොත් මං ඇසුරුවොත් මොකද වෙන්නේ? ඊළඟට මේ මනසට අනුව මේ ඇස ඔබගේ වෙනස් වෙනවා. ඇස වෙනස් වීමට අනුව මේ පැත්ත බලනකොට මාවත් පේන්නේ ඔබට වැරදි විදිහට පේන්නේ. මං විතරක් නෙවෙයි. මගේ අතේ තියෙන රෙකෝඩ් එකත් එක්කත් ඔබ අමනාප වෙනවා ඊට පස්සේ. මෙයාට බැනපු හාඳුරන්ගේ රෙකෝඩරේ කියලා. පිනොත ඉතාම ඉක්මනට මේ මනස ඒ ඒ මොහොතට සාපේක්ෂව මේ ආයතන ටික හදා ගන්නවා. මෙන්න මේක හරියට දැනගත්තොත් අපිට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේ දැනුමට තමයි පඤ්ඤා සම්පදා කියලා කියන්නේ. එතකොට ඔබ අහලා ඇති හිත ප්‍රභාස්වරය කියලා එක. හිත ප්‍රභාස්වරයි අන්නේ හිතට බාහිරින් එන ආගන්තුක උපක්ලේශයන්ගෙන් හිත අපිරිසිදු නැහැ කියලා අපි අහලා තියෙනවා. මෙන්න මේ ප්‍රභාස්වර හිත කියලා කියන්නේ මෙන්න මේ විඥාන චර්යාවට. ඒකෙන් හිත අපිරිසිදු වීම තමයි අඥාන චර්යා කියලා කියන හරියට සිහින් නොහිටියොතින් ඇසෙන් දැකපු දේ මේ බාහිර දෙයක් තියෙනවයි කියලා හිතුවොත් ඒක ඒකාන්තයක්. බාහිර දෙයක් නැහැ කිව්වොත් ඒකත් අන්තයක්. මේක මේ මොහොතේ මගේ ලෝකෙට සාපේක්ෂව තමයි මේ ටික අපිට පේන්නේ. මේ මොහොතේ අපේ මනස වෙනස් වුණොත් මේ පේන රූප ටික වෙනස් වෙනවා. දැන් අපේ කර්ම නිෂ්පාදනය කළ දීපු ඇහැට තමයි මේ මනුෂ්‍යයන් ටික පේන්නේ. මනසේ ස්වභාවය වෙනස් වුණොත් අපේ ඇස වෙනස් වෙනවා. ඇස වෙනස් වුණොත් මෙතන ඉන්න මනුස්ස ලෝකයේ විතරක් නෙවෙයි වෙනත් ලෝකවල ඉන්න ඇත් ටිකක් තමයි පේනගා. දැන් මෙතන වතුර වීදුරක් අපි කාටත් පේනවා. මේ වෙලාවේ අපේ කර්මය සමාන නිසා. හැබැයි මගේ කර්මය බලවත් වුණොත් අකුසලේ පැත්තට බර වුණොත් මට තිබා තිබුණත් මේකේ වතුර පේන්නේ නැහැ මට. බහලා තියෙන එක්තරා කතාව බුදුරජාණන් වහන්සේ කාලේ එක්තරා වැද්දෙක් මුවෙක් ඝාතනය කළා. කළා මට ලොකු තිබහක් ආවා. මම කැලේට ගියා. ආරණ්‍යයක් තිබුණේ. හැම වතුර කලෙම පෙරල පෙරල බලන වතුර නෑ. හාමුදුරන්ට බණින වතුර ටිකක් අර ගෙනත් කියන්නේ බැරිද කියලා. හාමුදුර කියන්නේ වතුර පෙරල කලවල තියෙන ගන්න කියලා. මට පේන්නේ නෑ මට. පිනතින් මේ වගේ ලෝකෙක අපි මේ ඉන්නේ. එක මොහොතෙන් සුළු මොහොතෙන් මනස වෙනස් වුණොත් ආයතන වෙනස් වෙනවා. බාහිර ලෝක වෙනස් වෙනවා. අපි අද කර්ම ශක්තිය හොඳ නිසා මේ ලස්සන ලෝකයක් හදාපට නිර්මාණය වෙලා පේනවා. නමුත් මේක සත්‍ය ලෝකෙ නෙවෙයි. මේ අපි නිර්මාණය කරගත් ලෝකය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රඥා සම්පදායෙන් ඉහළම தත්ත්වය තමයි මෙන්න මේක අවබෝධ කරගත්තොත් අපි ඇහැට රූපයක් දකිනකොට මේ රූපය පේන්නේ මගේ මනසේ ස්වභාවයට අනුව මේ මොහොතේ தත්ත්වයක් මේක පේන්නේ. මේක අනිත්‍යයි. මේක මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා දැනගත්තොත් එදාට ඒ දැකපු දේ පිටපස්සේ හොයාගෙන අපි නැවත යන්නේ නැහැ. මනසට අරමුණක් එනකොටම අපි දක්ෂනෝතින් මේ සිතවිල්ල කලින් නිරුද්ධ වෙච්ච එකක් මේ මොහොතේ නැවතම ඇති කරගත්තු සිතවිල්ලක් කියලා දැනගත්තොත් තමයි දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඔබට කවුරු හරි බැනපු කෙනගෙන මතක් කරගන්න බලන්න. ලෝකේ තමන්ට ජීවිතේ වැඩිපුරම හානි කරපු කෙනෙක් මතක් කරගන්න. වැඩිපුරම උදව් කරපු කෙනෙක් මතක් කරගන්න. මතක් වෙච්ච ගමන තමන්ට මොකද වෙන්නේ? තමන් ඒ සිතවිල්ල තුල හිත බැසගෙන තියෙන්නේ. වැරදි කරපු කෙනෙක් නම් තමන්ට හිතට කේන්ති යනවා. හොඳ කරපු කෙනෙක් නම් දැඩි ආසාවක් ඇති වෙනවා. පින්වත්නි මේ දෙකම ස්ථිරවම තියෙන දේවල් නෙවෙයි. මේ වර්තමාන හේතු ටික නිසා ඒ අතීත හේතුවත් අරගෙන තමන් මේ වෙලාවේ නිර්මාණය කරගන්න දෙයක් ඒක. තමන් ඒ පුද්ගලයා ගැන හිතනකොට ඒ පුද්ගලයා තමන් ගැන දන්නේවත් නැහැ. සම්පූර්ණයෙන්ම අපි දුක් විඳින්නේ අපේ මනසින් අපේ අවිද්‍යාව හින්ද. මේක හරියට දැනගත්තොත් අපට ඕන දේ සිහි කරන්න පුළුවන්. සිහි කිරීම නෙවෙයි වරද, මෙමරිය නෙවෙයි ගැටලුව, අයෝනිසෝ මනසිකාරය. මේ වෙන්නේ මොකද්ද කියලා ඒකේ ක්‍රියාවලිය දන්නේ නැතිකමයි දුකට හේතුව. හරියට මේක දැනගත්තොත් ඕනම කිත අධ්‍යක්ීමක් සිහිපත් කරන්න පුළුවන්, දුක නිදහස් වෙනවා. පින්වත්නි, මෙන්න මේ වගේ දහම් මගක් බුදුහාඳුර අපට දේශනා කළා. ඒ නිසා එක පැත්තකින් බුදුහාඳුර මේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියලා දේශනා කළා. ඊළඟ පරලෝ ජීවිතය සංසාර ගමන සාර්ථක කරගන්නේ කොහොමද කියලා දේශනා කළා. ශ්‍රද්ධාව, ත්‍යාගය, සිල්වත් බව දිනු කරගෙන ඒක සංසාර සර්කල් එකේමයි ඒක ඉන්නේ. ඒක ලෞකික කුසලය. ඒ ලෞකික කුසලයක් ඉක්මවලා අලුත් නොවන සුදුත් නොවන කර්ම රැස් කිරීම අධ්‍යයනය කළා. ඒ තමයි ප්‍රඥාව දිනු කර ගැනීම. එනිසා අපි විශේෂ උත්සාහ කරන්න ඕන අපේ ප්‍රඥාව දිනු කරන විදිහට අපි කටයුතු කරන්න. ඒකේ ප්‍රධානතම පියවරක් තමයි සකිතා පරිත්‍යාග සීලය වෙන්න. දානේ හුරු කරන්න. පංච සීලය හොඳට රකින්න. භාවනාව හුරු කරගන්න, අඛණ්ඩව කරන්න. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, සතර කමඨාන වල තියෙන මරණාසති ආදී භාවනාවක්, ඒ වගේම ධාතු මනසිකාරය, මේ වගේ කමඨාන භාවනා ටෙක්නික්ස් 40ක් බුදුදහමේ කියනවා. කොමනෝ එකක් වරගෙන කරන්න. ජීවිතේ ලස්සන දකින්න කැමති නම් මේව කරන්න. බුදුහාර දේශනා කරේ මනුස්ස ලෝකේ ඉඳලා මනුෂ්‍යයන් වශයෙන් ඉන්න නෙවෙයි, බ්‍රහ්මයන්ගේ ඉන්න මාර්ගය දේශනා කරන්න. කිසියම් භාවනාවක් උපයෝගී කරගෙන එක විනාඩි 5ක් ඔබ හිත සමාධිමත් කරගන්න දක්ෂුනොත් ඔබ මනුස්ස ලෝකයේ සියලුම සැප විඳින කෙනෙකුට වඩා වැඩිපුර සතුටින් ඉන්න කෙනෙක් වෙනවා. මනුස්ස ලෝකේ ඉඳලා නෙවෙයි, දිව්‍ය ලෝක 6 මිනින කෙනෙකුටත් වඩා සතුටෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඕනෑම භාවනා කමඨහනකින් හිත තැම්පත් කරගත්තොත් ඒ වෙලාවේ පංච නීවරණ දුර වෙලා තියෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ යටපත් වෙන වෙලට. යටපත් වෙච්ච ගමන්ම තමයි ශරීරයේ කොයිතරම් වේදනාවක් තිබුණත්, කොයිතරම් බරපතල රෝගයක් තිබුණත් ඒ රෝගී ඒ වෙලාවට තමන්ට අයිති නැහැ. තමන් බ්‍රහ්මතලයේ ඉන්නේ. ඒ තරක් නෙවෙයි, තමන් යම් කිසි වෙලාවක ඇහැට දකින රූපයක්, කනට අහන ශබ්දයක්, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, මේ ආයතන 6ට දැනෙන අරමුණක් අනිත්‍ය වශයෙන් බැලුවොත් ඒ බලන මොහොතේදී ඔබ බාහිර රූපයක යැපෙන්නේ නැහැ, අභ්‍යන්තර හිත මත යැපෙන්නේ නැහැ. යත් නාමංච රූපංච අසේ සංකෘජ්ජති එත්තේ සාචිතතේ ජටන් කියලා කියනවා. ඔහු නාමයත් රූපයත් දෙකම දුරු කරපු කෙනෙක් වෙනවා. නාමයේ කාන්තයක්, රූපයේ කාන්තයක්, සිතිවිලි එක්කාන්තයක්, රූපයේ එක්කාන්තයක්, විඥානයේ මැදයි. මේකයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. මේ විඥානය තිස්තර දෙයක් නෙවෙයි, ඒ තැනම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය. යම් කිසි වෙලාවක මේ අනිත්‍යතාවය දැක්වත් ඒ දකින මොහොත තුළ ඔබ ලෙඩ දුක් වලින් මිදලා ඉන්නේ, මහලු බලෙන් මිදලා ඉන්නේ, මරණයෙන් නෙවෙයි නිදහසනේ. මේකටයි අජරාමර කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි, මෙන්න මේ කුසලය තුලින් මොහොතේ ඔබ ලෝකේ ඉහෙළම කුසලය රැස් කරන අවස්ථාව. ජීවිත කාලයේ උප්පරිම කුසලයේ වැඩෙන අවස්ථාවක් තමයි අනිත්‍යතාවය මෙනෙහි කරන අවස්ථාව. අතීත කර්ම ශක්තිය විදියට කිසියම් බරපතල අකුසලයක් වෙන්න තියෙනව නම්, විපාකයක් වෙන්න තියෙනව නම්, ඒක උප්පරිම ලෙස යටපත් කරගෙන ඉන අවස්ථාව. ඒ තරක් නෙවෙයි, තමන් සසරේ කරපු කුසලය ඉහළටම වර්ධනය කරමින් ඉන අවස්ථාව. එනිසා පින්නතුනි, බුදුහාම රේඛාතකින් දේශනා කර අපි ඉහෙළම ලෙස කුසලෙන් ශක්තිමත් වෙන්නේ කොහොමද? එහෙම ශක්තිමත් හිටියත් අපේ ජීවිතේ ජය ගන්න බැරි අභියෝග තියෙනවා. මහලු වීම, මරණය සහ නැවත ඉපදීම කියලා. මෙන්න මේ කාරණා තුනිනු ජය ගන්නයි මේ පඤ්ඤා සම්බදාව තියෙන්නේ. එනිසා මේ වස් කාලේ කඨින තීවරයක් පූජා කරන්න බලාපොරොත්තු වන අවස්ථාවේ ඉතින් කඨිනානි සංස බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාය හැටියට අපි කුඩාම කාලේ මුලින්ම කරන පින්කම තමයි කඩන පින්කම නේද? කුඩා කාලේ මතක තියෙනවනේ නේද? රාත්‍රී කාලේ බෙර ගහ ගහ කඩන සිවුරක් කියන මරණ යනකොටනේ පොඩි කාලේ අම්මලා අපි ආවදි කරලා උස්සගෙන ගිහිල්ලා අත ගැස්සුවේනේ. ඉතින් අපි මුලින්ම කරන පින්කම තමයි කඩන පින්කම ඇත්තෙන් කඩනකට අත ගහන එක. ඉතින් ඒකමයි හිතන්නේ බෞද්ධ රටවලයිට තේරවාදී බෞද්ධ රටවලයිට බොහොම හිතවලට බැසගත්තු පින්කමක්. වසර දහස් ගණනක් ආපු එකක්. ඊයාවෙ නිකන්නේ මේක ලොකු කුසලයක් තියෙන නිසා. එනිසා ඒ උතුම් කඨින පින්කම හොඳටම කරන්න, ශ්‍රද්ධාවෙන් කරන්න. තමන්ගේම නිවසේ තමන්ගේම දෑතින් කරන පින්කමක් කියලා අනුමෝදන් වෙන්න. වෙනත් කෙනෙක් කරත් කමක් නැහැ. තමන් ඒකට අත ගහලා තමන්ම කරන පින්කමක් විදියට මේකට සහභාගී වෙන්න. තමන්ගේ පන්සල විතරක් නෙවෙයි. වෙනත් පන්සලක් කඨින පින්කම් තියෙනවා නම් සහභාගී වෙන්න ඒවට. කලින් ගිහින් සිවුරට අත ගහලා එන්න. කළු පින්කම. ඒ පින්කම් කරන ගමන් පින්නතුනි අපි උත්සාහයෙන් වැඩ කරන්නත් ඕන. දරුවන්ට හොඳට මහන්සියෙන් උගන්වන්නට ඕන. අපිත් හොඳට ඉගෙන ගන්න ඕන. මහන්සියෙන් හරියම්බ කරන්නට ඕන. ඒ හොඳ පුණ්‍ය ශේස්තරවල තැන්පත් කරන්නට ඕන. ඒත් එක්කම තමන්ගේ ජීවිතයේ මේ අතීත කුසලෙන් ලබාගත්තු මහා පිනක් මේ භුක්ති විඳින්න. පින්නතුනි මේක සැහැල්ලුවෙන් හිතන්න එපා. තමන් අද ලබලා තියෙන මේ සම්පත් ටික වටිනාකම අද නෙවෙයි තේරෙන්නේ ඔබට. කවද තේරෙන්නේ? අපි හැම දිනාටම එනවා මැරෙන දවසක්. අද මැරෙනවා කියලා දවසක් එනවා. එදාට අපේ දේවල් ඔක්කොම අපෙන් උදුරලා ගන්න අයින් කරන. කොච්චර කැමති වුණත් එක මොහොතක්වත් එදාට අපිට ඉන්න දෙන්නේ නැහැ ජීවිතේ. අපිව මෙතනින් අයින් කරමු. එදාට තමයි අපි කලබල වෙන්නේ හුඟක්නේ. දැන් නම් එච්චර ගාණක් නෑ. දවසක් කෙනෙක් ඔහේ යනවනේ. එහෙමද දවස ගෙවා ගන්නත් සමහරුන් ඉන්න වෙලාවලුත් තියෙනවා. නවත් වෙන තුන එහෙම ගිහිල්ලා අපිට දවසක් එනවා මැරෙන මොහොත අදයි කියන දවසක් එනවා. ඒ දවස කල් දාගන්න ඔබ කැමති නම් සතියකින් වගේ කවුරු හරි කිව්වොත් සතියකින් මරණය කල් දාගන්න පුළුවන් ඔබේ තියෙන ධනෙ ටික ඔක්කොම දෙන්නේ කියලා. මොකද කරන්නේ? ඔක්කොම දීලා හරි තව සතියක් ඉන්නව. අද නම් කියන්නේ නැහැ එහෙම නැහැ මම කමන්න යනවා කියලා. නමුත් ඒ ලං වෙච්ච දවසට ඔබ කියයි සතියක් නියම දවසක් හරි ජීවත් වෙන මට මනේ මම මේ ටික දෙන්න කියලා. පින්නතුනි මේ අද අපි ලබලා තියෙන සම්පත්තියේ පින අපි දැනගත්තොත් පින්නතුනි අපේ ජීවිතය මීට වඩා වාක් වෙනස් වෙනවා. හැම මොහොතෙම තමන් කුසලයට බරව ඉන්නවා. හැම මොහොතෙම සිත මේ නාස්‍ය ආශ්‍රිතව තියාගෙන හොඳට වර්තමානය තුල ජීවත් වෙන්න. සිතට සිතුවිල්ලක් එනකොට හොඳට ඒ සිතුවිල්ල දිහා බලන්න. ඒ සිතුවිල්ල අනිත්‍යතාවය බලන්න. සිතක් පහළ වෙනකොට ඒ සිත ගැන අවධානයෙන් ඉන්න. ඒ අනිත්‍යතාවය බලන්න. වේදනාව ගැන හිත පිහිටුවාගෙන ඒ අනිත්‍යතාවය බලන්න. මේ ශරීරය කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. මේක සතර මහා භූත රූපෙන් හැදිච්ච දෙයක්. අපි ගත්ත ආහාර පාන වලින් හැදිච්ච එකක් මේක. මේක මහා විසම කර්ම දෙයක් නෙවෙයි. අපි ලස්සනට හිතාගෙන හිටියට මො වටිනවයි කියලා. මේක අමුතු දෙයක් නෙවෙයි. අපි ගත්ත ආහාර පාන, වෑංජන, කිරිපැණි ඒ වගේ නිෂ්පාදනයක් නෙවෙයි. වෙන දෙයක් නෙවෙයි. ඉතින් මහා පොළොවෙන් ගත්ත දේවල් වලින් මේක හැදුනේ. ආහින් මහා පොළොවටම යනවා මේක. අපේ ජීවිතය කියන්නේ මොකක්ද එහෙනම්? දැන් මම මෙතන මේ අවස්ථාවේදී ඔබේ පින්තූරයක් නැත්නම් කැමරාවකින් වීඩියෝ කරවතින් වීඩියෝ කළ මම තව විනාඩි 10කින් ඔබට පෙන්වුවා තියෙනවා. මොකද කියන්නේ ඔබ? ඔබට හිතෙන්නේ දැන් ජීවත් වෙන එක ඇත්තයි, අර කලින් ජීවත් වෙන එක බොරුවක් කියලානේ. දැන් මෙතන දැන් ඔබ හැසිරෙන ඉදී මම වීඩියෝ කළා, තව විනාඩි 10කින් පෙන්වුවා තියෙනවා. ඇත්තටම ඔබ කියන්නේ කවුද කියලා? අර වීඩියෝ තියෙන කෙනාද, දැන් මේ පේන පුද්ගලයාද? පින්නතුනි දෙකම නෙවෙයි ඇත්තේ. අපේ ජීවිතය කියන්නේ එක වර්තමාන මොහොතේ මේ සිතුවිල්ලක් පහළ වෙන අවස්ථාව. ඒකයි ජීවිතය කියලා කියන්නේ. දැන් මේ වෙලාවෙත් අපි මුලාවේ ඉන්නේ. අපි බාහිර දේවල් තියෙයි කියලා අපි මවාගෙන මේ ඉන්නේ. ඇත්තටම අපේ සිතුවිල්ලක් ස්කන්ධ පංචකයක හට ගැනීම නිරුද්ධ වීමක් මේ තියෙන්නේ. හැම මොහොතෙම මේක වර්තමානයේ හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා. බාහිර දේවල් තියෙයි කියලා අපි හිතන් හිටියට ඒව සියල්ලක්ම අපේ මනසින් නිර්මාණය කරගත්තා. බාහිර දෙයක් නැහැ කියන්නේ නැහැ, බාහිර දෙයක් තියෙනවා. සතර මහා භූත රූප තියෙනවා, පඨවි ආපෝ තේජෝ වායෝ තියෙනවා. ඒ හැම දෙයක්ම තියෙන්නේ තමන්ගේ මනසට සාපේක්ෂව. මෙතන බිත්තියක් තියෙනව නැහැ කියන්නේ මේ බිත්තිය තියෙන මගේ ලෝකයට සාපේක්ෂව. මෙතන ප්‍රේතෙක් හරි භූතෙක් හරි හිටියොත් එයාට මේක බිත්තිය බිත්තියක් වෙන්නේ නැහැ. ඔහුට මේකෙන් යන්න පුළුවන්. ඒ නිසා මේ මොහොතේ අපි නිර්මාණය කරගෙන ඉන්න ලෝකය අපේ මනසට සාපේක්ෂව මේ මොහොතේ නිර්මාණය කරපු ලෝකයක් තමයි දැන් අපි පරිහරණය කරන්නේ. ඒක අඛණ්ඩව දිගට තියෙන දෙයක් නෙවෙයි, මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන දෙයක්. අපේ රූපය ගැන බලන්න. දැන් ඔබට ඔබේ රූපේ මතක් වෙන්නේ කොහොමද? දැන් මෙතන කවුරුත් එක්ක තියෙන පින්තූරයක් ගහලා මම පෙන්වුවා තියෙන්නේ. ඔබේ අතට දුන්නා තියෙන්නේ. ඉස්සෙල්ලාම බලන්නේ ඔබේ රූපය ගැනද? ඉස්සෙල්ලාම බලන්නේ තමන් හොඳට ලස්සනට ඉන්නවද කියලානේ. එතකොට තමන් කොහොමද හඳුනගන්නේ තමන්ව? ඔබේ රූපය ඔබම දැකලා තියෙනවද? නෑනේ, කණ්ණාඩියෙන් දැකපු රූපේනේ පේන්නේ අපිට. ඒක කණ්ණාඩියේ ඇදිච්ච වගේ කණ්ණාඩියක් නම් කෙට්ටුවට වගේ පේනවා. අනිත් පැත්තට එකක් නම් මහතර වගේ පේන්නේ. කණ්ණාඩියෙන් පේන ඉස්තර එකක් නෙවෙයි පින්නතුනේ, කණ්ණාඩියේ හැඩේ අනුව තමයි අපිට පේන්නේ. එක එක කණ්ණාඩියෙන් බලනම එක එක විදිහට පේන්නේ. අන්නේ පේන දේ එකතු කරගෙන තමයි අපි දැන් Taman ගැන මෙහෙම හිතාගෙන ඉන්නේ. අඩු ගානේ අපේ රූපය ගැනවත් අපි දන්නේ නැහැ. කණ්ණාඩියෙන් බැරි වෙලා වැරදි රූපයක් නම් අපට නිර්මාණය කළ දුන්නේ අපි තාම අනිත් තමන් ගැන වරදව හිතන්නේ. ඇත්තම රූපේ නිර්මාණය කළ දුන්නත් වෙනතුනි අපේ මේ ශරීරය කියලා කියන්නේ මේ පේන දෙයම නෙවෙයි, මේකෙන් යටින් දිවෙන කොටසක් තියෙනවා. ඒ තමයි ස්කන්ධ ධාතු ආයතන වාදී වශයෙන් බුදුදහම විස්තර කරලා තියෙනවා. සතර මහා භූත රූප වලට තියෙනවා මේ නිර්මාණ ක්‍රමයේ තියෙන. ඒ නිසා අපේ ජීවිතේ ජය ගන්නවා කියලා කියන්නේ මේක තේරුම් අරගෙන හැකිතා මනස දියුණු කරන වැඩ පිළිවෙලක අකණ්ඩව යෙදෙන්නේ. ඊතුලින් එක පැත්තකින් අපිට ලෞකික සම්පත් ටික ගෙනල්ලා දෙනවා, අනිත් පැත්තෙන් ඒ සම්පත් ටිකට හානියක් වෙන වෙලාවෙදී ඒකට දුකට පස්ම වෙන විදිහට මනස හොඳට ශක්තිමත් කරගන්න. මේ දෙකම අවශ්‍ය අපට. බුදුදහමෙන් අපි ප්‍රයෝජන ගන්නවා කියන්නේ එක පැත්තකින් ලෞකික කුසලයේ කරලා හැකියතාක් සාර්ථක වෙන දේවල් ටික කරගන්න. අනිත් පැත්තෙන් ඒව සාර්ථක වුණත් අපේ ජීවිතේ ජයගන්න බැරි දේවල් ටිකක් තියෙනවා. මාළුවේම මරණය නැවත ඉපදීම. මෙන්න මේ තුන ජයගන්නට ප්‍රඥාව පැත්තෙන් කටයුතු කරමු. එසා මේ දෙකම අපි සාර්ථක කරගන්නට ඕන. එහෙම කරන්ට ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අපි මේ ශ්‍රවණය කරපු ධර්ම දේශනාවෙන් ඔබට කුමක් හෝ දෙයක් අහන්න තියෙනවා නම් අහන්නත් අපි අවස්ථාවක්. ඒකට බුදුදහම කියන්නේ මොකද්ද කියලා කෙනෙක් ඇහුවොත් ඒකට දෙන උත්තරයක් මේකම තියෙනවා. එක පැත්තකින් මෙලොව ජීවිතය සාර්ථක කරගන්න ක්‍රමයේ දේශනා කළා. අනිත් පැත්තෙන් පරලෝ ජීවිතය සාර්ථක කරගන්න ක්‍රමයේ දේශනා කළා. අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු කරගන්න ක්‍රමයේ. ප්‍රඥාව කොහොමද? ඇසෙන් රූපයක් දකිනකොට මොකද්ද වෙන්නේ? කනින් ශබ්දයක් අහනකොට මොකද්ද වෙන්නේ කියලා මේ ආයතන ගැන, සෙන්සස් ගැන, එක්ස්ටර්නල් ඔබ්ජෙක්ට්ස් ගැන අවබෝධයක් ඇති කරගන්නවා. ඒ හැම දෙයකම ස්වභාවය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. දැන් මේ ශබ්දයේ පෙර තිබිච්ච ශබ්දයක් නෙවෙයි, මේ මොහොතේ හටගත්තා, මෙතන මේක නිරුද්ධ වෙලා ගියා. අපේ ජීවිතයේ සියලුම අධ්‍යාත්මික ටිකක් මේ වගේමයි. ඔබට එහෙම කිව්වත් හිතා නෑ තියෙනවා කියලානේ. ඔව් තියෙනවා කියන්නේ තාම දුක් විඳින කැමති කෙනෙක්. යම් විශ්දයක් ඉතුරු වුණොත් ඉතුරු වුණා කියන්නේ ඔබ ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. එතකන් සසරේ ඉන්න. ඔබ දැකපු දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලද? ආයි පොඩ්ඩක්වත් ඉතුරු නැහැ. පොඩ්ඩක්වත් ඉතුරු කියන්නේ ඇයි? තාම භවය තුල ඉන්නවා. මරණාසන්න මොහොතේදී නිරුද්ධ වෙච්ච ඒවා මනසට එනවා. දැන් සිහින පේනකොට එන්නේ මේ ජීවිත කාලේ සිහින ටික විතරයි එන්නේ. සිහිනේදී පින්නතුනි, ඒ සිහින පේනකොට මිය ගියපු අය මිය ගිහලා නැහැ, ඔක්කොම ටික ඉන්නවා. සිහින පේනකොට ආචිල සීල ඔක්කොම හිිනේදී ඉන්නවා. ඒ ෆයිල්ස් ටික ක්ලෝස් වෙලා නැහැ, ඔක්කොම තියෙනවා. ටිකක් ක්ලෝස් කරලා තියෙනවා, ඔන්ලයින් එක ඕපන් කරන්න පුළුවන්. මරණාසන්න මොහොත කියන්නේ කොහොමද? මේ ජීවිත කාලය විතරක් නෙවෙයි, කල්ප ගානකේ වයි ඔක්කොම ෆයිල් ටික ඕපන් වෙනවා. ෆයිල්ස් ටික ඔක්කොම ඕපන් වෙලා එකක් ඕපන් කරලා දෙන හොඳටම ෆයිල් එකත් එක්ක අරන් යන්න කිව්ව ඊළඟ එකට. ඊළඟ කන්දෝරුවට යන ෆයිල් එක අරන් දෙනවා. පිනොතින අන්නේ මොහතේ හිතට එන අරමුණ අනිත්‍ය වශයෙන් නොබැලුවොතින් ඊට අනුව නැවත උපතකට යනවා. ඒ උපත සුගතියක් වෙන්නත් පුළුවන්, දුගතියක් වෙන්නත් පුළුවන්. හැබැයි සිතට පහළෙන අරමුණ හරියට සිහියෙන් නුවණින් හිටියොත්, ඒ මොහොතේ මේක හටගෙන නිර්දෙන එකක් කියලා දැනගත්තොත් රූපේ දකින්න පුළුවන්. රූපේ දකින්න බැරි වෙන්නේ නැහැ. නමුත් ඒක අනිත්‍යතාවයත් එක්කම දකිනවා. දැක්කොත් දුක නිදහස්න පුළුවන්. ඔබ කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩිය ඉස්සරහා රූපයක් තියේ කියලා ඔබ හිතුවොත්, ඔබ කණ්ණාඩිය පැත්තට ආත දික් කරනවමයි, වළක්වන්න බෑ ඒක. හැබැයි ඒක දකිනකොටම රූපය මේ පැත්තේ කියලා දැක්වතින් ඔබ කණ්ණාඩියට ආත දික් කරන්නේ නැහැ, කණ්ණාඩියට බනින්නේ නැහැ. ඔබ නිවැරදි කරගන්නේ මේ පැත්ත. ඒ වගේම තමයි මනසට අරමුණක් එනකොට ඒ රූපය ඔස්සේ යන්නේ අවිද්‍යාව නිසා. ඒ රූපය තමයි මේ මොහොතේ නිර්මාණය කරගත් දෙයක් කියලා දැනගත්තොත් ඒ රූපය ඔස්සේ යන්නේ නැහැ. මේ පැත්තේ Nirodha දකින්නවා, සසරේ නිදහස් වෙන පොළොව. එහෙම නැත්නම් මරණාසන්න මොහොතේ තමන්ගේ අම්ම මතක් වෙන පොළොව. අම්ම මිය ගිහලා ඉන්නේ. හැබැයි මේ මොහොතේ මිය ගියපු අම්ම දකින්නකොට අම්ම මිය ගියා කියලා ඔබට හිතෙන්නේ නැහැ. අම්ම සජීව ඉන්නවා කියලා පේනවා. අනේ මට මෙච්චර උදව් කරපු අම්ම නේද කියලා පේන්නේ. ඒත් එක්කම ඒ අම්මා ඉන්න ලෝකයේ තුල ඔබ ඉපදිලා. අම්මගේ කර්මය ඔබේ කර්මය සමාන වුණොත් අම්මගේ භවයෙම ඉපදෙන්න පුළුවන්. අම්මගේ කර්මයට වඩා දුර්වල කර්මයක් නම් දුර්වල තැනක ඉපදිලා අම්මට බැලමෙහි ලාගෙන ඉන්න පුළුවන්. අම්මගේ කර්මයට වඩා ප්‍රබල කර්මයක් නම් ප්‍රබල තැනක ඉපදිලා අම්ම බලන්න පුළුවන්. දැන් ඔබ මෙතින් මිය ගියොත් මියනවත් එක්කම ගෙදර මතක් වෙනව නේද? ගෙදරනේ කාමරෙම මතක් වෙයි තැමිටි ඉන්න. ඔබ වාහනේ යනට වඩා ඉක්මනට ගෙදර යන්න පුළුවන්. ඔබ දැන් මේ වෙලාවේදී මෙතන මිය ගියොත් ඒ මරණයට පත් වෙන අවස්ථාවේදී ඔබ ගෙදර සිහිපත් කරොත් ඇති දෙයක් විදියට ඔබට බය වෙන දෙයක් නැහැ. වාහනේ යනකොට ඩයික් මඩ ගෙදර යන පුළුවන්. ඉපදিলা කිනෝ හේගිය. හැබැයි අපේ කර්ම ශක්තිය දුර්වල වුණොත් ඔබට ඒ බඩු ටික පරිහරණය කරන්න පුළුවන් විදිහට නෙමෙයි එදාට ඔබ ඉපදෙන්නේ. පින්වත්නි, මෙවැනි ලෝකයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මහා කරුණාවෙන් අවබෝධ කරගෙන ලෝකෙට මේක දේශනා කළේ. එනිසා එකාතකින් අපි දුගතියෙන් මිදෙන්නට ඕන හැකි ඉක්මනින් සිල්වත් වෙලා ශ්‍රද්ධාව ඇති කරගෙන, අනිත් පැත්තෙන් සම්පූර්ණ දුකෙන් නිදහස් වෙන විදිහට ප්‍රඥාව දිනු කරගන්නට ඕන. ඒ ප්‍රඥාව දිනු කරොත් මේ මොහොතේම තමන්ගේ ඇසට පෙනෙන රූපයේ තියෙන දුක් ටික නිදහස් වෙන පුළුවන්. කනට එන ශබ්දේ නිදහස් වෙන පුළුවන්. එදාට තමයි දිත්තේ දිත්තමත්タン, සුතේ සුතමත්タン, මුතේ මුතමත්タン, විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン කියලා කියන්නේ. මේ මේනි වටිනා දහමක් අපිට තියෙන පිනොතුනේ. මේ දහම උපතින් අබෞද්ධයෙකුට කිව්වොත් පිනොතුනේ බුද්ධම විදියේ ශ්‍රද්ධාවක් ඇති කරගන්න. නමුත් උපතින් බෞද්ධයෙකුට කිව්වට එච්චර දැනෙන්නේ නැහැ මේක. අනේ ඒකත් හොඳ බණක් කියලා යනවා ඉතින්. වෙන වෙනසක් නැහැ. ඒකත් හරි ශෝබ් බණක්, හොඳ බණක් තමයි හාඳුර කිව්වගේ ගිහිල්ලා සාමාන්‍ය විදිහට වැඩේ කරන් ඉන්නවා. නමුත් පින්නතුනේ ඊට වඩා වෙනසක් අපේ ජීවිතේ වෙන්නට ඕන. එනිසා අපට තියෙන මහා දුක් ගොඩක් කොළුවේ තියාගෙන මේ අපි ඉන්නේ. දැකපු අහපු දේවල් ඇතේ කියලා හිතාගෙන ඒ ලෝකයේ තුල අපි මේ ජීවත් වෙන්නේ. එසේ දුක් ටිකෙන් හැකි ඉක්මනින් නිදහස් වෙනට ඕන. ඒකට කියන්නේ බාර නික්කේප කියලා, බාර බිමින් තැබීම කියලා. ඉතින් ඒ සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඉතින් මේ වස් කාලේ 2019 වර්ෂය මේ විහාරස්ථානය පටන්ගෙන මුල්ම අවුරුද්දේ කරපු සිංහමක් විදියට ඔබ හැම දිනටම සතුටටපත් වෙන්න පුළුවන්. ඉතින් අපි තුමා සතුට වෙනවා මේ අලුත් පුංචි පන්සල පටන් ගත්ත මුල්ම කාලේ කරපු පින්කමක් විදියට. ඉතින් ඔබ හැම දිනමත් මේ ධර්මයෙන් කිසියම් පාඩමක් ඉගෙන ගත්තා නම් තවත් ධර්මය අහන්නට උනන්දු ඇති කරගන්න. තමන්ගේ දරුවනොත් දහම් පැත්තට යොමු කරන්න. දරුවන්ට ඇත්තටම ආදරේ නම් භාෂාව නොතේරුවා තේරෙන භාෂාවෙන් ගන්න. අපි සූත්‍ර සෙන්ට්‍රල් කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. බුදුදහම භාෂා 12කින් තියෙනවා. තව වර්තමානයේ භාෂා ප්‍රශ්නයක් නැහැ. එතන වර්තමානයේ තියෙන වැදගත්ම දේ තමයි අඩුම කාලයකදී වැඩිපුරම ප්‍රඥාව ලබාගත්තු කෙනාට තමයි අද ලෝකේ තැන තියෙන්නේ. උඟක් උපාධි ගත්ත කෙනාටවත්, උඟක් සල්ලි උපයාගත්ත කෙනාටත් නෙවෙයි. වැඩිපුරම ප්‍රඥාව ලබාගත්තු කෙනා වැඩිපුර දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. වැඩිපුරම සතුටෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. සුසුකම්මත ජීවාම වේරිනියසු අවේරිනෝ, වේරිනියසු මනුෂ්‍යේසු විහෙරාම අවේරිනෝ. මං ඊටාම සතුටෙන් ජීවත් වෙනවා. වෛර කරන මිනිසුන් ඉන ලෝකයේ මම වෛර නොකර මෛත්‍රියෙන් ඉන්නවා. සුසුකම්මත ජීවාම ආසුරේසු අනාතුරා, හතරේතු මනසේසෝ විහරාමනාතුර. මානසික රෝග වලින් ජීවත් වෙන ලෝකෙහි රාගය, ద్వේෂය, මාන්න, ඊර්ෂ්‍යාව ආදී මානසික රෝග වලින් ජීවත් වෙන ලෝකෙහි මම මානසිකව නිරෝගීව ජීවත් වෙනවා. සුසුකම් මත ජීවාම උසුකේසු අනුසුකා, උසුකේසු මනසේසෝ විහරාමනුසුකා. ලෝකෙ හැම දිනම ඇස පිනවන්න, කන පිනවන්න, වේගවත් ගමනක යෙදෙන ලෝකයේ මම මේ පස්සේ දුවන්නේ නැති කෙනෙක් කියලා ඉන්නවා. මම මේ රේස් එකෙන් මිදෙලා ඉන්න කෙනෙක් කියලා තමන් සැනසීමට පත් වෙනවා. මේක අපේ ලක්ෂණයි. ඒකෙන් කියන්නේ හරියම්බ කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. හොඳට මහන්සිල හම්බ කරන්න, හොඳම ගෙවල් වල ඉන්න, හොඳම සිටිස් වල ඉන්න, හොඳම වාහන පාවිච්චි කරන්න. හැබැයි ඔබ මේ පාවිච්චි කරන වාහනෙට වඩා ඔබ වටිනා කෙනෙක් වෙන්නට ඕන. ඔබට වඩා වාහනේ වටින වෙන්න බෑ. වාහනයට වඩා ඔබ වටිනා කෙනෙක් වෙන්නට ඕන. ඒ වෙන්නේ ඔබේ මනස දිනුවීමත් එක්ක, හිත පිරිසුදු වීමත් එක්ක, ප්‍රඥාව දිනුවීම මත. එතකොට ඔබ හුඟක් වටිනා කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරු ධර්ම දේශනා කළේ අපේ වටිනාකම වැඩි කරගන්න ක්‍රමය. එදාට අපි ඉහෙළම මානසික සතුටෙන් ජීවත් වෙන අය බඩපත් වෙනවා. ඉතින් එහෙම කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස්කරගත් උතුම් තින් කමෙහි පුණ්‍ය ඵලය අපරමින් මියගේ ඥාතියෝ දනුමෝදන්ව සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. අපේ ආන්දර සනාදරු පරිදි ඒ වියට්නාම් ස්වාමින් වහන්සේගේ සහෝදරයා අද මිය ගියා කියලා සඳහන් කළා. ඒ සයතුමා ඇතුළු අපරමින් මියගේ ඥාතියෝද එවාගේ මවීචියේ පටන් බවග්‍රිය දක්වා සිටින සියලුම පින්කම සත්‍යයන් මේ පින සතර සිතින් අනුමෝදන් වෙත්වා කියන පැතුමෙන් අපේ මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. ගාථාව කියලා ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ හස්කලගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. සම්මිය දෘෂ්ටික දෙවියොත් මේ පින් අනුමෝදන්ව අපත් සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් හොඳින් රැක දෙත්වා. විශේෂයෙන් මේ පින්වත් දරුවන් හැම දිනාටම හොඳට ඉගෙන කියා ගන්නට දෙවියන්ගේ ආශිර්වාදයක් සැලසේවා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගාමයි පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. හොඳයි, පින්තුනි මහත් ශ්‍රද්ධාවෙන් විහාරස්ථානට ඇවිදිලා අපි ටිකක් වැඩිපුර බණ කියවුණා නේද? පැයකට 20ක් වගේ ප්‍රමාණයක් පින්තුන් මේ වැඩසටහන සහභාගී වුණා. ඉතින් මේ නැත්තම් හොඳින් බණ අහපු නිසා තමයි ටිකක් වැඩි වෙලා බණ කිව්වේ, නැත්නම් මෙච්චර කියන්නේ නැහැ. නැත්නම් අද කටහඬ ටිකක් වෙනස්, මම අමාරුවෙන් බණ කිව්වේ වෙනදාගේ නෙවෙයි. ඉතින් පින්නතුනි ඇත්තටම අපි සසර බොහෝ කාලයක් පින්දහම් කරලා ලැබපු ජීවිතයෙන් ගන්න ප්‍රයෝජනෙ තමයි මේ ධර්ම වෙනුවෙන් කරන කැපවීම. අපිට මීට වඩා ලෝකෙ කරන්න දෙයක් නැහැ. මේක තමයි ජීවිතේ කරන් තියෙන වටිනාම දේ. ධර්මය අහන එක, ධර්මය හැසිරෙන එක, ඒක තමයි අපි ජීවිතේ ලබා දෙන වටිනාකම. අපි මීට වඩා වටිනා දෙයක් තියෙයි කියලා හිතනවා නම් ඒ කියන්නේ අපි බුදුහාඳුරු විශ්වාස කරන්නේ නැහැ කියන එක. ඒක බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවා නම් අපි තේරුම් ගන්නට ඕනේ ධම්මදීපාදිකේ විහෙර ධම්මසරණං අඤ්ඤසරණං කියන එක. ධර්මය තමයි අපිට තියෙන එකම මිනිපහන, එකම දිවයින, එකම අයිලන්ඩ් එක. අපි මේ ලස්සන ජීවිත ලැබුණේ, ලස්සන රූප සම්පත්තිය ලැබුවේ, පින්වත් දරුවන් ලැබුණේ ඇයි? ඉස්සෙල්ලා ආත්ම භාව ලැබුණ සාසනවල අපි මේ වගේ ලස්සන පින්කම් කළා කියලා. ඒ පින්කම් කරපුවට අපට ලැබිච්ච තෑගි තමයි මේ. ඒ තෑගි අපි පරිහරණය කරන ගමන් නැවත තෑගි ලබන්න මේ වගේ බුද්ධ සාසන ළඟ පින්දහම් කරන්නට ඕන. අපේ ලස්සන රූප සම්පත්තිය, ලස්සන කටහඬ, බුද්ධිය, ශ්‍රමය, ධනය ඒ සම්බුද්ධ ශාසනයටම නිර්ලෝභීව නැවත අපි පරිත්‍යාග කරන්න ඕන. එනිසා තමයි අපි අතීත අම්මල තාත්තලා, ශ්‍රී ලාංකික අම්මල තාත්තල දරුවෝ හදනකොට තමන්ට ලැබෙන දරුවන්ගෙන් හොඳම දරුවා, ලස්සනම පින්වන්ත බුද්ධිමත්ම දරුවා ශාසනයට පූජ කරලා දරුවේ පූජ කරන්න පුළුවන් නම් ශාසනයට වෙන කරන්න බැරි මොකද්ද? ඒ තරම් පරිත්‍යාගිකින් පෝෂණය කරපු ශාසනයක් තමයි අපට අද මේ ලැබිලා තියෙන්නේ. එහෙම වටිනාකම දීපු ශාසනයට ඔබ බලන්න, ඔබ ආද කරන පරිත්‍යාගය මොකද්ද කියලා අවංකව කල්පනා කරලා බලන්න. ඒ නිසා පින්තුනි මේ කැපවීම අපිට ශක්ති ප්‍රමාණයක් අපි කරන්න ඕන. මේක තමයි අපේ ජීවිතේ අපි ලබා දෙන වටිනාම දේ. එනිසා ඔබ මේ කාලය අපතේ යෑමක්, කාලේ වැඩිවීමක් කියලා සිහිනකින්වත් හිතන්න එපා. මේක තමයි ඔබේ කාලයට ලබා දීපු ඉහළම වටිනාකම කියලා හිතා. එසා මෙතනින් ආව මේ දහමෙන් ලබාගත් ශක්තිය ජීවිතය තව තුඟකලක් සාර්ථකව ගෙන යන්නට ඔබට ආශිර්වාදයක් වේවා. රැස් කරගත් උතුම් පින්කම උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛප්පතාච නිදුක්ඛා භයප්පතාච නිබ්බයා ශෝකප්පතාච නිසෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි.